ප්‍රධාන වර්ගයේ තැලසීමියා රෝගී කාන්තාවක් පළමුවරට සාර්ථක දරූපතක් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ කියන අනුරාධපුර ශික්ෂණ රෝහලේ තියෙන රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ සහායනික ගොඩනැගිල්ලේ තියෙන ඒ කාන්තා නාඩෝග විශ්වඥ වාට්ටුවේදී බිහි කරලා තියෙනවා. මේ කාන්තාව ගර්භණී අවස්ථාවේ මුල් අවධියේ ඉඳලා පටන් ගත්ත අවස්ථාවේ ඉඳලම බලාගෙන ඒ අවශ්‍ය රුධිර පාරවිලනේ කටයුතු කරේ ඒ සියලුම කටයුතු කරේ විශේෂඥ වෛද්‍ය නන්දන හෙට්ටිගම. මේ දරුවා දැන් සුවෙන් සිටිනවා. මේ රෝගියා ප්‍රධාන වර්ගයේ තැලසීමියා රෝගියෙක් කියලා අපේ රෝහලේ රක්තවේද වෛද්‍ය අංශයේ ප්‍රධානි වෛද්‍යතුමිය විසින් තමයි රෝග නිශ්චය කරලා තියෙන්නේ. ඒ හින්දා අපිට මේක ලොකු ආඩම්බරයක්.